බ්‍රහ්මණීකුගේ ගිනි පුදන ශාලාවක් තිබුණා. ඒ කියන්නේ සාමාන්‍ය ශාලාවක් මැද්දේ අර ගිනි දල්වන මුදුනක් හදලා මේ ගිනි පුදන ශාලාවක්. මේ ශාලාවේ බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ. ඉතින් උන්වහන්සේ වෙනුවෙන් තන ඇතිරියක් පිළියෙල කළා තිබුණා මේ භාරද්වාජ ගෝත්‍ර බමුණා. බුදුරජාණන් වහන්සේ දා උදේවරුවේ පාසිවුරු අරගෙන කම්මාස ධම්ම කියන නගරෙට ගමට පිණ්ඩපාති වැඩියා. පිණ්ඩපාති වැඩලා දානි වළඳලා ඒ ගම පිට්ටුව තිබුණු වනාන්තරයකට ගිහින් ඒ වනාන්තරේ ගහක් යටට ගිහින් භාවනා කළා. මේ වෙලාවේ මාගන්දිය කියලා තාපසේ ඇවිදගෙන යද්දි අර භාරද්වාජ බ්‍රාහ්මණයාගේ ගිනිහල් ශාලාවට ගිනි පුදුන ශාලාවට ගොඩ වුණා. ගොඩ වුණාම දැක්කා මේ ශාලාවේ පැත්තක තන ඇතිරියක් අතුරලා තියෙනවා. දැකලා කියනවා මේ භාරද්වාජ ගෝත්‍ර බමුණාට, භවත් භාරද්වාජ, මේ ගිනි පුදන ශාලාවේ තනතරියක් පණලා තියෙන්නේ කාටද? මේක හරියට මිශ්‍රමණයෙකුට ගැලපෙන එකක් වගේ කියලා කිව්වා. එතකොට මේ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා කියනවා මාගන්දිය තවුසට, කියනවා මේ භවත් මාගන්දිය මේ දවස්වල මෙහි වැඩ ඉන්නවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. උන්වහන්සේ හරි ප්‍රසිද්ධයි, අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්මසාරථි, සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියලා හරි ප්‍රසිද්ධයි. උන්වහන්සේ උදෙසා තමයි අපි මේ තන ඇතිරිය පිළියෙල කළා තියෙන්නේ. එතකොට මේ මාගන්දිය කියනවා, අයියෝ භාරද්වාජ, මම මේ දැක්කේ එහෙනම් නොදැකිය යුතු දෙයක්. තන ඇතිරිය ගැන බලලා කියන මම මේ දැක්කේ නොදැකිය යුතු දෙයක්. මොකද හේතුව අපි අහලා තියෙනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උපත් විනාශ කරන කෙනෙක් කියලා අපි අහලා තියෙනවා කියලා. එතකොට මේ භාරද්වාජ ගෝත්‍ර බමුණා කියනවා, හා හා මාගන්දිය, ඔහොම කියන්න එපා. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේව බොහෝ දිනක් පිළිගන්නවා. ශ්‍රමණ ක්ෂත්‍රීය පණ්ඩිතයන්, බ්‍රාහ්මණ පණ්ඩිතයන්, ගෘහපති පණ්ඩිතයන් පිළිගන්නවා. උන්වහන්සේ කියන කරුණු කෙරෙහි ලොකු අවබෝධයකින් ඉන්න පිරිසක් රටේ ඉන්නවා. ඒ නිසා ඔහොම එකපාරට කියන්න එපා කිව්වා. කියනකට මෙයා කියනවා, කවුද? මාගන්දිය කියනවා, නෑ නෑ නෑ, මම උන්වහන්සේ ඉදිරියේ වුණත් මං කියනවා මේක පෞල් විනාශ කරන කෙනෙක් කියලා මං කියනවා කිව්වා. මොකද එහෙම තමයි කිව්වා. මේ සූත්‍රවල, අපේ සූත්‍රවල, අපේ පොත්වල ඇවිල්ලා තියෙන විදිහට කිව්වා ඒ කියන්නේ. එතකොට භාරද්වාජ කියන, එහෙනම් ඔබට බරක් නැත්තම් ඔය කතාව ශ්‍රමණ ගෞතමයන් ආවට පස්සේ මම කියන්නම් කියනවා කිව්වා. ඔබ මෙහෙම කිව්වා කියලා. අර වනාන්තරයේ භවනා කරමින් සිටියේ බුදුරජාණන් වහන්සේට දිව්‍ය ශ්‍රවණයෙන් මේගොල්ලන්ගේ මේ සාකච්ඡාව ඇහුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවස්වරුවේ ඒ ගිනි පුදන ශාලාවට වැඩම කළා. වැඩම කළා අර තන ඇතිරියේ වාඩි වෙලා හිටියා. ඉන්නකොට භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඒවල ඉතින් කතාබස් කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ එකපාරට තන ඇතිරියේ පෙන්නලා අහනවා, භාරද්වාජ, මාගන්දිය කියන

ඒ නාසයේ පිනපුවේ ගන්ධය ගැන මේ හට ගැනීම නැතිවීම ආස්වාද ආදීනවේ නිස්සරණයේ කියන කරුණු පහ අවබෝධ කරලා ගන්ධ තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළ දෙම්මනම් නැති කළ දෙම්මනම් ඒ පිපාසය දුරු කළා නම් එයා ආධ්‍යාත්මිකව සංසිඳීමටපත් වුණා නම් මොකද්ද එයා ගැන අමුතියෙන් ඔබට කියන්න තියෙන්නේ මම මේ බෞද්ධ ගෞතමයන් වහන්සේ මට එයා ගැන කියන දෙයක් නැහැ කිව්වා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මාගන්ධිය ඉෂ්ඨකාන්ත මනාප රස තියෙන දිවෙන් දසයුතු කෙනෙක් ඉන්නවා දිව පිනව පිනව ඉන්නවා ඒ කෙනා ඒ දිව පිනව පිනවෙන්නේ රසයෙන්නේ ඒ රසේ හට ගැනීම නැතිවීම ආස්වාදේ ආදීනම නිස්සරණය කියන මේ කරුණු අවබෝධ කරලා ඊට පස්සේ එයා මේ රස තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා නැති කළා රස තෘෂ්ණාව දුරින්ම දුරු කළා ආධ්‍යාත්මිකව සංසිඳිලා ඉන්නවා නම් එයාගෙන මොකද්ද කියන්න තියෙන්නේ කියලා හෙව්වා. ඉතින් කිව්වා අනේ එයාගෙන කියන්න දෙයක් නැහැ කිව්වා. ඊට පස්සේ අනෝ කයට දැනෙන පහස ඉෂ්ඨකාන්ත මනාපු පහස නිසා කය පිනව පිනව හිටපු කෙනෙක් ඉන්නවා. මේ කෙනා පස්සේ කාලේ ඒ ස්පර්ශය අවබෝධ කරනවා. ස්පර්ශය හට ගැනීම, ස්පර්ශය නැතිවීම, ස්පර්ශයේ ආස්වාදේ ආදීනවේ නිස්සරණිය අවබෝධ කළා. ස්පර්ශය ලැබීමේ තණ්හාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. ඒ පරිඩාහය බැහැර කරනවා, දුරු කරනවා. ඒ පිපාසය නැති කරනවා, නැති කළා. එයා ආධ්‍යාත්මිකව සංසිඳිලා සිටිනවා නම් මාගන්ධිය මොකද ඔබ කියන්නේ කියලා ඇහුවා. එකයි කියන්න දෙයක් ඊගෙන නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ මාගන්ධියට කියන මාගන්ධිය මාත් ඒ වගේ එක්කෙනෙක් තමයි කියනවා. මාගන්ධිය මං ගෙදරින් ඉද්දී පංචකාමයෙන් සතුටු වෙවි සතුටු වෙවි වාසය කරපු කෙනෙක්. කියන මාගන්ධිය මට ප්‍රාසාද තුනක් තිබුණා. මම මේ වැසි කාලේ හිටියේ එක ප්‍රාසාදයක. සීත කාලේ හිටියේ තව ප්‍රාසාදයක. ගිම්මාන කාලේ හිටියේ තවත් ප්‍රාසාදයක. මාගන්ධිය මේ වැස්ස කාලේ මාස 4ෙම මම බුඩ තට්ටුවෙන් පහලට බහින්නේ නැහැ. මට උපස්ථාන කරන්න හිටියේ කාන්තාවන් විතරයි. නමුත් මට පුළුවන් වුණා පස්සේ කාලේ ඒ කාමයේහි කාමයේ හට ගැනීමත් නැති වී යාමත් ආස්වාදයත් ආදීනවත් නිස්සරණියත් කියන මේ අවබෝධ කරන්න. ඒ ආකාරයෙන්ම අවබෝධ කරන්න මට පුළුවන් වුණා. මං කාම තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා. කාම පරිඩාහය ප්‍රහාණය කළා. මම ආධ්‍යාත්මිකව සංසිඳී වාසය කරන්නේ. එතකොට මට පේනවා මේ අනිත් මිනිස්සු අනිත් අය මේ කාම තණ්හා දුරු කරේ නැති නිසා කාම තණ්හා විසින් මේ මිනිස්සුන්ව විනාශ කරන හැටි කාම තණ්හා විසින් මේ මිනිස්සුන්ව කාලා දාන හැටි මේ මිනිස්සු කාම තණ්හාවෙන් දෙවි දෙවි ඉන්නේ හැටි ඒ කාමයේ සේවනයේ කරද්දි ඒ සෑහීමකට පත් නැවි මේ මිනිස්සු ඒකෙන් දෙවි දෙවි ඉන්න ආකාරයේ දකිද්දි මට නම් මේ කාමය ගැන හිත පහළ වෙන්නේ නෑ මං කැමති වෙන්නේ නෑ ඒකට හේතුව තමයි කියනවා මාගන්ධිය කාමයේ කෙරෙහි කාමයන් කෙරෙහි කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව යම් කිසි දිව්‍ය සැපයක් තියෙනවා නම් ආන්ගේ සැපේ මං අත්දකිනවා ඒ නිසායි කියනවා කාම සැපේට යහිත බුදුරජාන් වහන්සේ ඒ නිසායි කියනවා කාම සැපේ කෙරෙහි හිත පහළ වෙන්නේ නැත්තේ ඒක මේ වගේ කියනවා ඒ තමයි මහා ධනේ තියෙන ධනවතෙක් ඉන්නවා මේ ධනවතා මේ මනුස්ස ලෝකයෙන් දෙද්දි පංචකාමයෙන් සිත සතුටු කර කර වාසය කරනවා මෙයා බොහොම මේ කායින් සුචරිතං චරිත්‍වා කායින් සුචරිතී හැසිරිලා වචනින් සුචරිතී හැසිරිලා මනසින් සුචරිතී හැසිරිලා කායබිනි මරණින් මතු සුගතියේ ස්වර්ග ලෝකයේ උපදිනවා තෞතිසා දිවී ලෝකයේ උපදිනවා இப்பதெல்லாம் மீ நந்தனவனி திவ்ய பிரிச பிரிவராக திவ்ய காமியம் சத்திரியும் இன்னகிட்ட மியாட்ட தேன மனுஷலோக்கி மே கிவல்ல இன்னாய பஞ்ச காமிய சத்திரியும் ஹேட்டி தக்கட்ட மியாட்ட மே ஆயமத் மே பஞ்ச மினிஸ்லோக்கி பஞ்ச காமி விந்திந்தோனுக்கு சிதக் பகலவே நேக்கியும் மொக்கது ஹேத்துவ அர் திவ்ய மானுஷிகத்தே தமை திவ்ய பஞ்சகாமே தமை ஓ அக்ர சப்பையக் கட்டிட்டு யாட்ட ஏ விழாவே பேன் ஏனிசாயா கிசிச்சே பல்லையாட்டு வெட்டின்னு கெமுதி நேக்கியனும் ஏவகே கேனும் புதுரஜான் வாசுவதால மாகந்தி ஏவகே தமை மமத் கீ ஜீவித்தே கதகரந்தி மட்ட மாளிகாத்துனா திப்ப மீ மாளிகாத்துனி மம் வாசேகல நமுத் மட்ட மீ காமையன்கே ஹட்டகணீமத் நசியாமத் ஆஸ்வாதயத் ஆதீனவயத் நிஸ்ஸரணயத் கீன கருணு பஹ அவபோத கருகின யதார்த்தேன் அவபோத கருகின மம்மி பஞ்சகாம துஷ்ணாவின் நிதாசுனா ஏ தெவில்லி நிதாசுனா ஏனிசா மட்ட பேனோ மே மினிசு பஞ்சகாமே பாச கிஹில்ல காமின் தேவி தேவி இன்ன ஆகாரே ஏனிசா மட்ட ஏகே கிசி அலீமக் கெமெத்தக் ඇති වෙන්නේ නෑ මොකද ඊට වඩා දිව්‍ය සැපයක් මං විඳිමින් ඉන්න නිසා කියලා කියනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක මේ වගේ එකක් කියනවා මාගන්දියේ මේ කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා කුෂ්ඨ රෝගියාගේ ඇඟේ සම්පූර්ණම කුෂ්ඨේ පැසවෙනවා පැසෙව්වට පස්සේ මේ ඒ කුෂ්ඨේ පණුව ගහනවා ගහවුවාන් පස්සේ මේ මිනිස්සයා මොකද කරන්නේ මේ පණු කැවිල්ලට පුළුවන් තරම් කහනවා කහලා කහලා ගිනි කබලක් අරගෙන මේ ඇඟ තවනවා තවනකට මෙයාට ඒකෙන් තමයි මෙයා සතුටක් ලබන්නේ එතකොට මෙයාගේ යාළු මිත්‍රිය මොකද කරන්නේ මෙයාව අරගෙන යනවා වෙද මහත්තයෙක් ගාවට වෙද මහත්තයා මොකද කරන්නේ මෙයාට බෙහෙත් කරනවා බෙහෙත් කළා අර කුෂ්ඨේ සම්පූර්ණයෙන්ම සනීප කරනවා සනීප කරාට පස්සේ මෙයාට දකින්න ලැබෙනවා ඒ වගේම කුෂ්ඨයක් හදිච්ච තව පුද්ගලයෙක්ව. අර වගේම කහ කහ ඉන්නවා. ඒ වගේම ගිනි කබලක් අරගෙන ඇඟ රත් කරනවා. එතකොට මෙයාට හිතෙනවද කියලා අහනවා අනේ මට ආයෙත් කුෂ්ඨ හැදෙනව නම් කොච්චර හොඳයිද? ආයෙමත් මට කහ කහ ඉන්නේ නැත්නම් කොච්චර හොඳයිද? ආයෙමත් මට ගිනි කබලකින් රත් කර කර ඉන්නේ නැත්නම් කොච්චර හොඳයිද කියලා හිතෙනවද කියලා අහනවා. එතකොට මේ මාගන්දි කියන අනී බවත් ගෞතමීන් වහන්සේ යාට හිතෙන්නේ නෑ ඒ මොකද කියලා අහනවා කියනවා මේ බවත් ගෞතමීන් වහන්සේ ඒක අසනීපයක් කියනවා රෝගයක් කියනවා ඒ රෝගේ යා බිහෙත් කරලා සනීප කරලා තියෙන්නේ ඒ නිසා යා ආයේ කැමති නෑ කියනවා ඒ රෝගේ හදාගන්න කියනවා මාගන්දිය මං ගිහි ජීවිතයේ ගත කරපු කාලේ පංචකාම සැපවත් අන්නේ වගේ කියනවා විඳපු බලන්න බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කල්පනා කරපු ආකාරය ඒ වගේ එකක් කියනවා අන්තිමට අවබෝධ කරගත්ත කියනවා පස්සේ කාලේ මේ කාමයෙහි හට ගැනීමත් නැති වී යාමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් අවබෝධ කරගෙන මේ කාම තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා කාම පරිඩාහය දුරු කරලා කාම පිපාසය නැති කරලා වාසය කරද්දි මට පේන අනිත් උදවිය මේ කාම තණ්හාවෙන් ඒගොල්ලන්ව විනාශ වෙන හැටි ඒ තණ්හාව විසින් ඒගොල්ලන්ව කාල දානවා ඊළඟට කාම පරිඩාහයෙන් දෙවි දෙවි ඉන්නවා එතකොට මට කවදාවත් ඒගොල්ලන්ගේ කාමයේ මටත් විඳින්න ඕන කියලා හිතින් නෑ කියනවා හිතක් පහළ වෙන්නේ නෑ කියනවා මොකද හේතුව ඒ කාම සැපේ ඒ ඉක්මවා අකුසලෙ ඉක්මවා ගිය දිව්‍ය වූ සැපයක් මා අත්දකින නිසා කියනවා ඒ දිව්‍ය වූ සැපෙන් සතුටු වෙන නිසා මම මේ හීන වූ කාම සැපේට සතුටු වෙන්නේ නෑ කියනවා ඊළඟ බුදුරජාණන් වහන්සේ අහනවා මාගන්දී අර පුෂ්ඨ රෝගියා ගැන ආය කල්පනා කරන්න

ගිනිඅඟුරු කබලෙන් කය තවන්න තවන්න කුස්තෝගේ හැදිච්ච එක්කෙනාට තව තව කහන්න පුළුවන් කියනවා. තව තව කහන්න කහන්න තව තව තුවාලේ වැඩි වෙනවා කියනවා. තව තව තුවාලේ අපිරිසිදු වෙනවා. තව තව ගඳ ගහන්න ගන්නවා. තව තව සැරව හැදිනවා. හැබැයි එයාට වනමුකේ කහන නිසා එයාට ඒකෙන් ආස්වාදයක් ආස්වාද මාත්‍රයකුත් තියෙනවා. ඒ වගේ කියනවා මේ කාමයේ නිසා මේ ආස්වාද මාත්‍රයක් තියෙනවා. මේ ආස්වාද මාත්‍රයක් තියෙන නිසා මේ පස්කම් ගුණේ යා සේවනී කරද්දී එයාට වැඩෙන්නේ කාම තෘෂ්ණාව, කාම පරිදාහය, කාම දැවිල්ල විතරයි කියනවා. ඊට පස්සේ මාගන්ධියකින් අහන මාගන්ධිය ඔබ දැක්කද රජ කෙනෙක් නැත්නම් රජ ඇමතියෙක් මේ පංචකාම ගුණයන් සේවනය කර කර පංචකාම ගුණින් සතුටුවේ ඉඳලා කාම සංහාව අත්හැරලා කාම දාහය අත්හැරලා ආධ්‍යාත්මික සංසිඳීමෙන් වාසය කරන රජෙක් දැක්කද? ආධ්‍යාත්මික සංසිඳීමෙන් වාසය කරන ඉහළ පෙළේ මෙතිඅමතිවරයෙක්ව දැක්කද කියලා අහනවා. දැක්කේ නැහැ කියනවා. අතීතී අහලා තියෙනවද කියලා අහනවා. ඒගොල්ලෝ එහෙම රජ මේ කාම තණ්හාව අතහැරලා සතුටින් ඉන්නවා. එහෙම නැහැ කියනයි. සතුට වෙන්නේ ඒගොල්ලෝ මොකද්ද හොයන්නේ? කාම සේවනයේමයි සතුටක් හැටියට හොයන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශමයි සතුට ලබන්න කියලා හොයන්නේ. වෙන දෙයක් හොයන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මාගන්ධි සාදු සාදු මාගන්ධි මමවත් අතීතී රජෙක් එහෙම ඉන්නව දැකලා නැහැ. වර්තමාන රජෙක් එහෙම ඉන්නව දැකලා නැහැ. අනාගතයේ දැකලා නැහැ කියනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මාගන්ධි අපි දැකලත් නැහැ කියනවා. ඒ නිසා ඒ සියලු දෙනා මේ එහෙම නැහැ කියනවා. යම් කිසි කෙනෙක් මේ කාම තණ්හාව ප්‍රහාණය කළා නම්, කාම තණ්හාව අත්හැරියා නම්, කාම දාහය දුරු කළා නම්, ඒ සියලු දෙනා මේ කාමයන්ගේ හට ගැනීමත්, නැසී යාමත්, ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයක් කියන මේ කරුණු පහම අවබෝධ කරලා ඒ ආකාරයෙන්ම අවබෝධ කරලා කාම තණ්හාව දුරු කරලා කාම පිපාසය දුරු කරලා ආධ්‍යාත්මිකව සංසිඳිලා කියන වාසය කරේ. ඒ පස් ආකාරයෙන් අවබෝධ කළමයි කියනවා. අතීතයේ යම් කිසි කෙනෙක් කාම තණ්හාව දුරු කළා කියනවා හිතේ. වර්තමානයේ යම් කිසි කෙනෙක් කාම තණ්හාව දුරු කළා ඉන්නු නම් ඒ ඉන්නේ ඒ ආකාරයමයි කියනවා. අනාගතයේ යම් කිසි කෙනෙක් කාම තණ්හාව දුරු කළා වාසය කරනන් ඒ ඉන්නේ ඒ ආකාරයට. කොහොමද මේ පස් ආකාර වූ අවබෝධය? මොකද ඒ හට ගැනීම, ගනසීම, ආස්වාදය, ආදීනමේ නිස්සරණය. ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙම උදාහරණයක් පහළ කරනවා. ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගානං ඛේමං අමතගාමිනං. උන්නාසි වදාළ ඕ නිරෝගී බව පරම ලාභයයි, නිවන පරම සැපයයි. ඔව් අමෘතේ ලැබෙන මාර්ගයේ බියරහිත මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒක කිව්වහම මේ මාගන්ධිය කියනවා බවත් ගෞතමින් වහන්සේ ආශ්චර්යයි, පුදුම සහගතයි. හරි අපූර්ව කියමනක් කියන බවත් ගෞතමින් වහන්සේ කිව්වේ. මොකද්ද මේ ආරෝග්‍ය පරමාලාභ නිබ්බානම් පරමං සුඛං කියන එක? අපි මේ පොත්වලත් ඕක තියෙනවා කියුවා. මාගන්ධිය කියනවා අපි ආගමෙන් ඕක විස්තර වෙනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ මාගන්ධිය කොහොමද මේ පොත්වල මේ ආරෝග්‍ය පරමාලාභ නිබ්බාන පරමං සුඛං කියලා අදහස් කරන්නේ මොකද්ද? මොකද්ද මේ ආරෝග්‍ය නිරෝගීකම කියලා මොකද්ද ඔබගේ පොත්වල විස්තර වෙන්නේ? නිබ්බාණං කියලා මොකද්ද විස්තර වෙන්නේ කියලා. එතකොට මාගන්ධිය මොකද කරන්නේ? යාගේ අතපය පිරිමදින්න ගන්නවා. පෙන්නනවා අතපය අත් දෙක දිගහැරලා. ඔව්. එහෙට මෙහෙට අතපය අතගාලා පිරිමදලා කියනවා මේක තමයි කියනවා ආරෝග්‍ය පරමාලාභා කියන්නේ. ඔව්. මේක තමයි කියනවා මේ මට දැන් කිසි ලෙඩක් නැහැ. දැන් මම හොඳට ඉන්නවා. මේක තමයි කියනවා ආරෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මාගන්ධිය ඕක හරියට මේ ජාත්‍යන්ද උපතින්ම අන්ධ මිනිසෙක්, ඇස් පේන්නේ නැති, සුදුකලු දකින්න නැති අන්ධ මිනිසෙක්,

කියලා ඔබටම මේක අවබෝධ වෙයි. එතකොට මම කියන මාගන්ධය කියන අනී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට ඒ ආකාරයෙන් ධර්ම දේශනා කරන සීක්වා මම මේ ආසනීම අන්ද නැතිව නැගිටින්න ඕනේ කියනවා. බලන්න එයාට කොච්චර ජීවිතය ගැන මේක තමයි අවන්තකම කියන්නේ. මේ වංචනික හිතකින් නම් කිසි දවසක මේ ධර්මය අවබෝධ කරන්න බෑ. කාටවත් බෑ. මහලුණත් බෑ. බෑ බෑමයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් නම් මේ ධර්මය අවබෝධ කරන්න බෑ. ගිහි කෙනාටත් බෑ. මහාන කෙනාටත් බෑ. ළඟ හිටියත් බෑ. ඉස්සරහටුණත් බෑ. පස්සෙ වඩුණත් බෑ. ඔව් ඒක කරන්නේ නම් අවංකකම මතමයි. අවංකකම මතමයි කරන්නේ. බලන්න මේ අවංකකම ඇති වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. යෙන හිතවා මාගන්ධිය සත්පුරුෂී බජෙයාසි. එහෙමනම් ඔබට මේ ධර්මය අසුරු කරන්න ඕනේ නම් සත්පුරුෂයන්ව අසුරු කරන්න. යතෝකෝත්වා මාගන්ධිය සත්පුරුෂී බජිස්සසි. යම් ආකාරයකින් ඔබ සත්පුරුෂයන්ව අසුරු කරනවා නම් තතෝත්වා මාගන්ධිය සද්දම්මං සොස්සසි. ඒ සත්පුරුෂයන්ගෙන් ඔබට සද්ධර්මය අහන්න ලැබෙනවා. එහෙනම් සත්පුරුෂයාගේ ස්වභාවය මොකද්ද? සද්ධර්මයේ කියන එක මිසක් කුණු ගොඩවල් කතා කරන එක නෙමෙයි. ඔන්න අඳුන ගන්න සත්පුරුෂයා. සත්පුරුෂයාගේ ස්වභාවය අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියේ කියා කයි කතන්දර කතා කරන එක නෙමෙයි. සත්පුරුෂයා කරන්නේ සද්ධර්මයේ කතා කරන එක විතරයි. ඔන්න සත්පුරුෂයා. තමන් සත්පුරුෂයෙක් නම් දැන් තමන් අඳුන ගන්න පුළුවන්. තමන් සද්ධර්ම විතර කතා කරන කෙනෙක්. තමන් අසත්පුරුෂ නම් තමන්ම දන්නවා. එතකොට සත්පුරුෂයා හැමතිස්සෙම ඉන්නේ නම් කුමක් තුලද? සද්ධර්මයේ තුල සත්පුරුෂයා ඉන්නේ. සත්පුරුෂයා සද්ධර්මයේ තුල ඉන්නේ. සත්පුරුෂේ බජිස්සති සත්පුරුෂයාව අසුරු කරනවා නම් ත්වම් මාගන්ති සද්දම්මං සොස්සති. සද්ධර්මයේ අහනවා. යතෝ කෝ ත්වම් මාගන්ති සද්දම්මං සොස්සති. මාගන්ති ඔබ සද්ධර්මයේ අසනවා නම් තතෝතු මාගන්දි ධම්මානුධම්මං පටිපද්‍යති. සද්ධර්මයේ අහනවා නම් ඒ අහපු ධර්මයේ හරියට ඇල්ලුවා නම් මොකද වෙන්නේ? ධම්මානුධම්ම පටිපදාවේ යෙදෙන්නේ. ඔන්න වෙනස. යතෝතු මාගන්දි ධම්මානුධම්මං පටිපද්‍යති. ඔබ මාගන්දි ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙනවා නම් තතෝතු මාගන්දි සාමං ඊව ඤස්සති සාමං දක්ඛිසති. ඔබම දැනගන්නවා, තමන්ම දැක ගන්නවා මේ ධර්මයේ. මේ ධර්මයේ තමන්ම දැනගන්නවා. එහෙනම් මේ ධර්මයට මූලිකම පදනම සකස් කරන්නේ කවුද? පව් සත්පුරුෂයන් විසින්. කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් අඳුන ගන්න ඕනේ. සත්පුරුෂයන්ව මේ කතාබහෙන්, මිත්‍රත්වයෙන්, යාළුකමෙන් අඳුන ගන්න බෑ. සත්පුරුෂයන් අඳුන ගන්න තියෙන්නේ ධර්මයෙන්මයි. වෙන කිසිම දෙයකින් සත්පුරුෂයාව හඳුනා ගන්න පුළුවන් කමක් නෑ. මහාකාශ්‍යප හඳුනන අඳුන ගන්න බැරුණානේ අර ගෝලෙක් හිටියනේ. මහාකාශ්‍යප හඳුරු ඒ ගෝලයාට සැර දැම්මා. ගෝලයා කියද්දි මට පන්න ගහනවා කියලා. ඊරස මොකද වුනේ? ගෝලයාට මොකද වුනේ? මහාකාශ්‍යප හඳුරු පින්න පාත යනකන් ඉඳලා උන්වහන්සේගේ ඉතිපිච්ච ඉතුරු පාත්‍රයක් බිඳලා කුටියක් ගිනි තියලා ගෝලයා ගියායි. මහාන උනාට ළඟ සත්පුරුෂයාව අඳුනන්නේ. එතකොට අපිට පේනවා දැන් මහාකාශ්‍යප හාමුදුරුවෝ දැක්කේ අර ගෝලයා කවුරු වගේද? මහා දරුණු කෙනෙක් වගේ. අන්න අසත්පුරුෂයාට සත්පුරුෂයාව පෙනිච්ච හැටි. ඒකෙන් පේනවා අසත්පුරුෂයාට සත්පුරුෂයා හොයන්නත් බෑ. අසත්පුරුෂයා හොයන්නත් බෑ. අසත්පුරුෂයා සත්පුරුෂයා වෙන් කළ දක ගන්න පුළුවන් වෙන්නේ සත්පුරුෂේකුටමයි. එතකොට සත්පුරුෂයා ඇසුරු කරන්නේ සත්පුරුෂයා විතරයි. අසත්පුරුෂයාට හොයන්න බෑ මේක. අසත්පුරුෂයා මොකද කරන්නේ? සත්පුරුෂයාවත් ඇසුරු කරනවා. අසත්පුරුෂයාවත් ඇසුරු කරනවා. සත්පුරුෂයාගේ කීමක් පිළිගන්නවා. අසත්පුරුෂයාගේ කීමක් පිළිගන්නවා. අන්තිමට දක්ෂ වෙන්නේ කවුද යමක් කියන්නේ? අසත්පුරුෂයාන දක්ෂ වෙන අසත්පුරුෂයාගේ පැත්ත ගන්නවා. මොකද හේතුව? සත්පුරුෂයාව අඳුනන්නේ නැහැ. සත්පුරුෂයාව හොයන්න දන්නේ නැහැ. සත්පුරුෂයා හොයන්න දන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් විතරයි. අසුත පුත්ජණේකට සත්පුරුෂයෙක්ව අඳුන ගන්න බෑ.